මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඉදිරිපත් කරපු චන්දර ඉදිරිපත් කරපු මෛත්‍රී පාලනයක් කියන පොතේ ප්‍රතිපත්තිමාලා එක එක තැනක තියෙන මෙන්න මෙහෙම 15 වෙනි පිටුවේ අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව සංයුතිය හා ස්වභාවය විද්‍යාත්මක පදනම්ක සිට සිදු කරන්නේම කියලා තියෙනවා. එතකොට දැන් අපි දැනගන්න කැමති දැන් මේ අලුතෙන් කරවපත් කිරීමේ තියෙන විද්‍යාත්මක පදනම මොකක්ද කියලා. මොකද විද්‍යාත්මක පදනමකට පත් කරනවා නම් හිතෙන හිතන වෙලාවට 3 දෙනා 4 දෙනා 5 දෙනා දියුරුම් දෙන්න බෑ. හිතෙන හිතනලාට ඉල්ලාස් වෙන්න බෑ. ඒ නිසා මේක ඇතුළේ තියෙන මේ විද්‍යාත්මක පදනමක් නෙමෙයි මේක වෙන විද්‍යාවක් නම් තියෙනවා. ඒ විද්‍යාව බෞද්ධ කාලයේත් කරපු විද්‍යාවේ තමයි තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගැනීමේ විද්‍යාව මේ ඇතුළේ තියෙනවා.